You know, when we come to the house of God, දෙවියන් වහන්සේගේ ගෘහයට අපි පැමිණෙන විට, the Father is looking at each and every one of you. පියාණන් වහන්සේ ඔබ සියලු දෙනා කෙරෙහිම බලනවා. And he looks at the needs of his children. උන්වහන්සේගේ දරුවන්ගේ අවශ්‍යතාවය කෙරෙහි උන්වහන්සේ බලනවා. And he will meet you at the point of your need. ඔබගේ අවශ්‍යතාවයන් තුන උන්වහන්සේ ඔබව මුණ ගැසෙනවා. In the book of Mark, Gospel of Mark chapter 3. Mark subaranche 3 වන පරිච්ඡේදේ. We see a story that when Jesus entered the synagogue. යේසුස් වහන්සේ සිනගෝගයට ඇතුල් වෙනකොට අපි කතන්දරයක් දකිනවා. Bible says there was a man who had a withered hand. වියලුණු අතක් ඇති මිනිසෙක් ඒ ස්ථානයේ සිටියා. Jesus saw the need of this man. යේසුස් වහන්සේ දැක්කා එම මිනිසයාගේ අවශ්‍යතාවය. This morning Jesus sees all our needs. මේ උදැසන යේසුස් වහන්සේ දකිනවා අපි සියලු දෙනාගේම අවශ්‍යතාවය කුමක්ද කියලා. And he wants to meet us at that point of need. උන්වහන්සේගේ කැමැත්ත අපගේ අවශ්‍යතාවය තුල අපිව හම්බ වෙන්නයි මුණ ගැසෙන්නයි. Jesus calls this man. යේසුස් වහන්සේ මෙම මිනිසයාට හඬ ගසනවා උන්වහන්සේ වෙතට පැමිණෙන්න කියලා. Verse 5. පස්වෙනි පදේ. He speaks to this man and says. මේ මිනිසයාට කතා කරලා කියනවා. Verse 5, he says, stretch forth thine hand, and he stretched it out. Numbe atha digu karapannai e manushyata ki seka ohu eya digu kaleya. Now you must remember that this man had a withered hand. He could not stretch his hand. Oba mataka thabaya gathiy yutu karanawak thamai ohuta wiyalunu athak thibune ohuta hakiyawa thibune neha atha digu karanna. This was his problem. ඒක තමයි ඔහුගේ ප්‍රශ්නය වී තිබුණේ. But yet the Lord the Master says stretch forth your hand. නමුත් ස්වාමින් වහන්සේ මේ ස්ථානයේ කියනවා ඔබගේ අත දිගු කරන්න කියලා. And the Bible says he stretched it out and his hand was restored whole as the other. Hallelujah. Hallelujah. ඒ ස්ථානයේ බයිබලයේ කියනවා එවිට ඔහුගේ අත සුව විය. Hallelujah. Amen. We see here when the Lord speaks to you අපි දකිනවා මේ ස්ථානයේ දෙවියන් වහන්සේ ඔබට කතා කරන විට and when you respond to it by faith ඔබ ඇදහිල්ලෙන් ඒ කතා කිරීමට ප්‍රතිචාර දක්වන විට when you do the word ඒ වචනය ක්‍රියාවට දමන විට the Lord will perform the miracle. Amen. දෙවියන් වහන්සේ හාස්කම සිදු කරනු ලබනවා. Hallelujah. Here he says stretch forth your hand. මෙතන යේසුස් වහන්සේ කියනවා මේ මිනිසයාට ඔබගේ අත දිගු කරපන්න. This morning I believe the Lord is taking us to a stage where he wants us to stretch. Hallelujah. Stretch our hands, stretch Swamin, where we are. Swamin wahanse ada dawase mama vishwas karanawa yam saanayakata gena yanawa un wahanse kiyenawa oba diga herenna awashyai kiyala obage atha digu karanna kiyala swamin wahanse obata kiyenawa. The opposite of stretching is to hold back. E digu karanna kiyana ekata viruddha karanawa thamai ඔබ අත ඔබ ළඟ තබාගෙන ඉන්න දිගු කරන්නේ නැතුව. You know, God wants us to move forward. He is interested in our progress. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි ඉදිරියට යාමයි. උන්වහන්සේගේ ආශාව අපගේ ජීවිතේ අපේ ගමන තුල අපි ඉදිරියට යෑම දැකීමයි. There are better things for you, more blessings for you, but that is not yesterday, it is today and tomorrow. තවත් වඩා ආශිර්වාද යහපත ඔබට තිබෙනවා ඒ ඊයේ දවස නෙවෙයි හෙට දවසේ ඔබගේ අනාගතයේ උදෙසා. The blessings that God has for you are ahead of you. දෙවියන් වහන්සේ තුල ඔබට ඇති ආශිර්වාද තිබෙන්නේ ඔබ ඉදිරියෙනුයි. The problem is many people are still looking back. ප්‍රශ්නේ තමයි බොහෝ සෙනඟ තාමත් පිටිපස්ස බල බල සිටිනවා. They're looking back at their past failures, past hurts, disappointments. පහුගිය හිතාමනාප වීම ඔවුන්ගේ දුක්ඛිත කාරණාවන් ගැන ඔවුන් සිතමින් ලත වෙනවා. As long as you are dwelling in the past, as long as you're looking at the past, God cannot take you to greater things in the future. ඔබ අතීතය දෙස බල බල සිටින තාක්කල් දෙවියන් වහන්සේට බැහැ ඔබගේ ඉදිරි අනාගතය කෙරෙහි ඔබව ඉදිරියට ගෙනියන්න. Say to the next person, God has a great future for you. ඔබ යහපත් ඉන්න කෙනාට කියන දෙවියන් වහන්සේ තුල ඔබට සුපිරි අනාගතයක් තිබෙනවා. Wonderful things are prepared for us by God. පුදුම දේවල් දෙවියන් වහන්සේ විසින් සූදානම් කරලා තිබෙනවා ඔබ වෙනුවෙන්. We need to let go and stretch out. Hallelujah. අපි අතහැරලා අපි දිගු කරන්න අවශ්‍යයි උන්වහන්සේ උදෙසා. You know, stretching means there is an effort that you have to make. දිගු කිරීම තුල ඔබ යම් වෑයමක් හිතලා මතලම කරන්න අවශ්‍යයි. Don't say I cannot do it. ඔබ කියන්නේ බා මට මේ දේ කරන්න බෑ. Don't say I cannot take leave for 29-30. 29-30 උදෙසා මට leave නැහැ නිවාඩු නැහැ කියලා රැකියාසානේ කියන්න එපා. Don't give excuses. නිදහසට කාරණා ඔබ දෙන්න එපා. As you stretch out. ඔබ දිගු කරන කල God will make you whole. දෙවියන් වහන්සේ ඔබ සම්පූර්ණත්වයට ගෙනෙනවා. He will restore you. Hallelujah. Hallelujah. ඔබට සම්පූර්ණත්වයේ ගෙනෙනවා. You know, this month is called the month of prayer and restoration. මේ මාසයට නම් කළා තිබෙන්නේ යාඥාව සහ ප්‍රතිස්ථාපනය කිරීමේ මාසය කියලා. For your restoration you need to stretch. Amen. ඔබගේ ප්‍රතිස්ථාපනය උදෙසා ඔබ දිගු හරින්න අවශ්‍යයි. Hallelujah. I was so blessed yesterday. I saw so many people. 57 people came for the choir and the music practice. Hallelujah. ඊයේ දවසේ මම බොහෝ ආශිර්වාද ලැබුවා. 57 දෙනෙක් මේ ස්ථානෙට ආවා. নমস্কার මෙහෙ උදෙසා ඒ ප්‍රායෝගික කාරණා සූදානම් වෙන්නට. And we had a planning meeting upstairs. There were so many people. I don't know how many people were there. ඒ වගේම සැලසුම් කිරීමේ රැස්වීම තුල බොහෝ සෙනඟ පැමිණියා. People are stretching out. මනුෂ්‍යා දිග හරිනවා. Hallelujah. Hallelujah. Say to the next person, stretch out. එයා පැත්තේ ඉන්න කෙනාට කියන්න දිග හරින්න. Do something that you never did before. ඔබ කලින් කරපු නැති දෙයක් කරන්න. You know, some people find it hard to change the seat that they've been sitting in that seat for many many years. Samahara ayata harima amari own vaadi wena sthanaya wenas karan avurudu gananawak tisse ekama tana vaadi vela innawa. I'm sure there aren't people like that in our church. Mama hituna ape sabave nan ehema aya neha kiyala. Mata ehen vitarak pennanna pulo. Hallelujah. Praise the Lord. I didn't want to translate that. I said I can show it with my eyes. Praise God. Say I refuse to be stagnant. ඔබ කියන මම ප්‍රතික්ෂේප කරනවා එක තැන සිටීම. Glory to Jesus. යේසුස් වහන්සේට මහිමය වේවා. Are you receiving something today? ඔබ යම් දෙයක් ලබා ගන්නවද මේ දවසේ? Hallelujah. That's a lovely response. Thank you. අනර්ග ප්‍රතිචාරයක් ස්තුති. Now we are continuing on the series of soul winning. ඒ ආත්ම දිනා ගැනීම යන තේමා උදෙසා දිගින් දිගටම කරගෙන යනවා. You know soul winning means so much for God. ආත්ම දිනා ගැනීම දෙවියන් වහන්සේ ඉදිරියේ ඉතාමත්ම විශේෂ දෙයක්. It is the number one job that God has entrusted to the church. දෙවියන් වහන්සේ ඉදිරියේ එය නොම්බර 1 කාර්යභාරයයි දෙවියන් වහන්සේ සභාවට පවරා දී ඇති. Jesus came to this world and he was the greatest soul winner ever. යේසුස් වහන්සේ මේ ලෝකයට ආවිත උන් වහන්සේ තමයි ආත්ම දිනා ගැනීමේ ප්‍රමුඛ ස්ථානයක් ගත්තේ. He reached out to people. The Bible says, you know, one time Jesus said, I came to seek and to save the lost. යේසුස් වහන්සේ එක්තරා දවසක කිව්වා උන් වහන්සේ පැමිණියේ ඒ නැතිව අය සොයන්නටත් ගලවන්නටත් කියලා. To seek and to save the lost. නැතිව අය සෙනගව සොයන්නටත් ගලවන්නටත් කියලා. He was on a mission. උන්වහන්සේ යම් පැවරුමකයි ආවේ. And he reached out to the needy people wherever there was a need. Wherever people had a need. There was Jesus meeting that need. ඕනෑම ස්ථානයක යම් කෙනෙක් අවශ්‍යතාවයක් තුලින් සිටියනම් යේසුස් වහන්සේ ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරා සපුරාලුවා. And now he has entrusted that work to us. දැන් උන්වහන්සේ අපට ඒ වැඩේ කාර්යභාරය පවරා දී තිබෙනවා. You know, last week I mentioned three important things. Can you remember? Three important. ඒ සතියේ මම ඉතා වැදගත් කාරණා තුනක් ඔබට ඉගැන්නුවා. First is you were born with a mission. ඔබ උපත ලැබුවේ පැවරුමක් ඇතිවයි. Hallelujah. Remember? You were born to this world with a mission. මේ ලෝකයට ඔබ උපත ලැබුවේ යම් පැවරුමක් ඇතිවයි. You were not born to this world as an accident. ඔබ අහම්බෙන් නෙවෙයි මේ ලෝකයට උපත ලැබුවේ. You know, some of you, your parents might have said you were a mistake. සමහර අයට දෙමාපියන් කියලා ඇති ඔබ වැරදීමකින් තමයි ඔබ පවුලට එකතු වුනේ කියලා. But to God you are not a mistake. නමුත් දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ හම්බෙන් වැරදීමකින් පැමිණිච්ච කෙනෙක් නෙවෙයි. Even though your parents thought it was a mistake, God made it for good. Amen. දෙවියන් වහන්සේ ඔබගේ උන්වහන්සේ යහපත උදෙසායි ඔබව මේ ලෝකයට ගෙනාවේ. ඔබගේ දෙමාපියන් හිතුවත් ඔබ වැරදීමකින් නිපදුනා කියලා. God chose you while you were yet in your mother's womb. දෙවියන් වහන්සේ ඔබව තෝරා ගත්තා ඔබ ඔබගේ මවගේ ගර්භාෂයේ සිටින කාලයේ සිටම. Your parents did not know you when you were in the mother's womb. ඔබගේ දෙමාපියන් ඔබව දැනගෙන හිටියේ නැහැ ඔබ මවගේ ගර්භාෂයේ සිටින කාලය තුල. They didn't know whether you were a boy or a girl until you arrived. පිරිමිද ගැහනුද කියලා දැනගෙන හිටියේ නැහැ ඔබ එළියට එනකන්. But God knew you. නමුත් දෙවියන් වහන්සේ ඔබව දැනගෙන සිටියා. And he had a mission for you. උන්වහන්සේ තුල ඔබට පැවරුමක් තිබුණා. And God, you were in God's dream. දෙවියන් වහන්සේගේ සිහිනය තුල ඔබ සිටියා. There was something that God wanted from you. දෙවියන් වහන්සේ ඔබගෙන් යම් දෙයක් බලාපොරොත්තු වුණා. There was a need that God was going to meet through you. ඔබ තුලින් යම් අවශ්‍යතාවයක් මුණ ගැසෙන්න උන්වහන්සේ සැලසුම් කොට තිබුණා. There was no one like you. There will never be anyone like you. You are unique in God's eyes. Amen. ඔබ පුදුමයක් දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියේ ඔබ වැනි කිසිම කෙනෙක් මේ ලෝකේ හොයා ගන්නට බෑ. You know many people when they come to this world they do not know why they are living. බොහෝ මිනිස්සු මේ ලෝකයට පැමිණෙන විට ඔවුන් දන්නේ නැහැ ඇයි ඔවුන් ජීවත් වන්නේ කියලා. You are not in this world just to be a burden to this to the soil of the earth. ඔබ මේ ලෝකේ සිටින්නේ පොළවට බරක් වෙන්න නෙමෙයි. ඔබ මේ පොළවේ ඉන්නේ පොළවට බරක් වෙන්න නෙමෙයි. Amen. I had to put that in Sinhala. You know කියන්න මම පොළවට බරක් නෙමෙයි. ඔබ කියන්න මම පොළවට බරක්. I am not a burden to this soil of this earth. I was born to be a blessing. මම උපත ලැබුවේ ආශිර්වාදයක් වීම උදෙසායි. Say I was born to be a blessing. ඔබ කියන්න මම උපත ලැබුවේ ආශිර්වාදයක් වීමටයි. God chose me to be a blessing. දෙවියන් වහන්සේ මාව තෝරගත්තේ ආශිර්වාදයක් උදෙසායි. Hallelujah. Hallelujah. Praise God. ප්‍රශංසා වේවා. Then secondly I said you have a purpose. You have a purpose in this world. මම දෙවනුව කිව්වා මේ ලෝකේ ඔබට යම් අරමුණක් තිබෙනවා කියලා. There's something that you can do that no one else can do. ඔබට කළ හැකි යම් දෙයක් තිබෙනවා වෙන කිසි කෙනෙකුට කළ නොහැකි. The day you discover that. ඔබ ඒ දේ ගවේෂණය කරපු දවසේ. You will know why you what is your purpose of living. ඔබගේ ජීවිතයේ ජීවත් වීමේ අරමුණ ඔබ දැනගන්න යනවා. Hallelujah. Hallelujah. In the thirdly I said you have a ministry in the body of Christ. සෙවනුව මම බෙදාගත්ත ඔබට යම් සේවයක් තිබෙනවා ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ. So it's so important for us to understand these three areas. මේ කාරණා තුර තේරුම් ගැනීම ඉතාමත්ම වැදගත්. Don't live for nothing. ඔබ නිකන් ඔහේ ජීවත් වෙන්න එපා. Don't live a worthless life. ඉතා හිස් ජීවිතයක් ඔබ ගත කරන්න එපා. Hallelujah. Hallelujah. Live for God. දෙවියන් වහන්සේ උදෙසාම ඔබ ජීවත් වන්න. So when God brought salvation to you. දෙවියන් වහන්සේ ඔබට ගැලවීම ගෙනාවාම. You know how many of you are saved here? How many of you? ඉතනේ ගැලවීම ලැබලා සිටිනවද මේ ස්ථානයේ? Almost everyone here. හැමෝම වගේ ගැලවීම. If you're not saved today is your day to be received. ඔබ ගැලවීම ලැබලා නැත්නම් අද තමයි ඔබගේ දවස ගැලවීම ලබන්නට. You know God saved you for a purpose. දෙවියන් වහන්සේ ඔබව ගලවා ගත්තේ යම් අරමුණක් උදෙසායි. He gave you salvation so that you'd share that salvation with others. උන්වහන්සේ ඔබට ගැලවීම ලබා දුන්නේ ඒ ගැලවීම ඔබ අන් අය සමග බෙදා ගැනීම සඳහායි. That you will not keep that salvation for yourself. ඒ ගැලවීම ඔබ ඔබටම තබා ගන්නේ නැතිව බදා ගන්නට නෙමෙයි බෙදා ගන්නට. Amen. God gave you salvation that you would give it away. You would give Jesus away because he lives in you now. Amen. දෙවියන් වහන්සේ ඔබට ඒ ගැලවීම ලබා දුන්නේ ඒක ඔබ තමාටම තියාගන්නේ නැතුව ඔබ යේසුස් වහන්සේ ගැන අනායක බෙදා ගන්නටයි ඔබට ගැලවීම දුන්නේ. You know God doesn't want us to be selfish Christians. Yesus wahansege deviyan wahansege kematta api aathmarthakami kitunwan wima novei. It's not his character. God is not happy with selfish people. Unwahansege charithe nevei e unwahanse aathmarthakami aya gana satutu wanne neha. In the book of Matthew chapter 25 Jesus narrates a parable about a man who gave, you know, some gifts, some talents to people. මැතිව් පොතේ 25 වන පරිච්ඡේදයේ ඒ තැලැන්ත උපමාව අපි දකිනවා යම් ඒ ත්‍යාග කිහිපයක් එක මිනිස්යන් කිහිප දෙනෙකුට දීලා ඔවුන් ඒව කරන කොටගෙන කරපු දේ. You know three people were given different portions. තුන් දෙනෙකුට දුන්නා වෙන වෙනම ඒ ත්‍යාගය. And the first person when the master came back he said look I have increased you gave me 4 was it 4 first person 5 and I brought you 5 more. පළවෙනි එක්කෙනා කිව්වා මෙන්න ඔබ මට පහක් දුන්න මම ඒ පහ වෙනුවට තවත් පහක් රැගෙන ආවා කියලා. The second said you gave me 2 and I will give you 2 more. දෙවෙනියෙක් කෙනා කිව්වා ඔබ මට දෙකක් දුන්නා මම දැන් තවත් දෙකක් රැගෙන ආවා කියලා. And the master commended them. They said, "Well done, good and faithful servant. Come into the master's joy." ස්වාමියා ඔවුන්ගෙන ඉතාමත් තෘප්තියට පැමිණුණා සතුටු වුණා ඔවුන්ට කිව් ඔවුන්ට සුබ පැතුවා. But the third person, තුන්වෙනි මිනිසයා, he came to the master and said, "Here is what you gave me. I hid it. I kept it carefully and I'm giving you back." මෙන්න ඔබ මට බාර දුන්න දේ මම ඒ දේ ප්‍රවේසම් කොට තබා ගත්තා නැවත ඔබට ඒ දේ මම බාර දෙනවා කියලා කිව්වා. This is like somebody who received salvation but never gave the gospel, never gave that salvation to anyone during their entire lifetime. මේ පුද්ගලයා හරියට ගැලවීම ලැබපු මිනිසෙක් ඔහුගේ ජීවිතුන් අතර ඔහු ඉන්න තාක් කල් මුළු ජීවිත කාලය තුලම ගැලවීම කිසි කෙනෙක් එක්ක බෙදාගෙන නැති එක්කෙනෙක් වගේ. What a sad thing that is. කොපමණ දුකට කාරණාවක්ද. What was the response of the master? ස්වාමියාගේ ප්‍රතිචාරය උනේ කුමක්ද? Did the master say, "Well done, you have kept your, at least you kept your faith. Well done." සුබ පැතුවද ස්වාමියා ආ හොඳයි ඔබ අඩුගානේ ඇදහිල්ල තබාගෙන හිටියා කියලා ඒ තලන්තව ආරක්ෂා කරගෙන තබා ගත්තා කියලා කිව්වද? He said, "You wicked and slothful or lazy servant." දුෂ්ට වූ අලසු දාසයා කියලා එහෙට ඔහුට කිව්වා. Wow, harsh words. ඉතා දරුණු වචන. You know, can God speak like that? දෙවියන් වහන්සේට ඒ ආකාරයෙන් කතා කරන්න පුළුවන්ද? But yet we see this was the response of the master. ස්වාමියාගේ ප්‍රතිචාරය උනේ මෙයයි. He was given the opportunity but he was too lazy. අවස්ථාව ඔහුට දුන්න නමුත් ඔහු අලස වුණා. He didn't think it was important. ඔහු එහි වැදගත් කොට සැලකුවේ නැහැ. He was called wicked because he knew it but he didn't do it. ඔහුට දුෂ්ටයයි කියලා නම් කළා මොකද ඔහු දැනන් ඉඳලා ඒ දේ ඉෂ්ට කරපු නැති නිසා. Maybe he was so selfish, he was so self-centered. ඔහු ආත්මార్థකාමී ඔහු ගැන පමණක් සිතපු නිසා වෙන්න ඇති. You know, to reach out to another person, there has to be an effort. තවත් කෙනෙකුට ගැලවීම දෙන්න නම් අපි යම් වෑයමක් දැරිය යුතුමයි. Jesus said, I have come to seek and save the lost. Yesus wahanse Luke chapter 19 verse 10. Luke pote 19 dahawana padaye Yesus wahanse kiwe mama pæminiye manushya putraya nathi ude soyannatada galawa gannatada kiyala. Notice there, seek and to serve the lost. To seek there has to be some effort. Unwahanse pæminiye soyannata nam yam væyamak dæriya yutumai. You have to find the treasure that God gives you. E deviyan wahanse dunne watina vassuwa oba soya gata yutumai. You know, Jesus did it and now he has given us the responsibility. Yesus wahanse me dekara den unwahanse apata ema wagakima deela tiwenawa. To seek people who are lost. E nathiu senega soyannata. There are people out there in the world who are lost. Loke who are suffering, who are needing help. ලෝකේ මිනිස්සයා ඉන්නව නැතිව සෙනග අවශ්‍යතාවෙන් පෙළෙන ඔවුන්ට උපකාරය අවශ්‍ය සෙනග සිටිනවා. We need to reach them in prayer. We need to reach them. We need to look out for them. We need to go out to them. ඔවුන් වෙතට අපි යා යුතුයි. ඔවුන් සොයාගෙන අපි ඔවුන් වෙතට යා යුතුමයි. You know, they are not in the church. ඔවුන් සභාවේ නැහැ. You know, the church, the new people that come to the church, they are brought by soul winners. ඒ මිනිසයා ගලවන්නන් විසින් තමයි අලුතෙන් සභාවට පැමිණෙන අය රැගෙන ඇවිල්ලා තිබෙන්නේ. We had some new people today. Welcome. අද දවසේ අලුත් අය කිහිප දෙනෙක් හිටියා. අපි ඔබව පිළිගන්නවා. But they are here because some people reached out to them. ඔවුන් මේ ස්ථානයේ අද දවසේ සිටින්නේ යම් කෙනෙක් ඔවුන් වෙතට ගියපු නිසායි. And look at you. You are seated here today. අද ඔබ දෙස බලන්න ඔබ මේ ස්ථානයේ සිටින්නේ අද. You are seated here because somebody reached out to you. යම් කෙනෙක් ඔබ වෙතට පැමිණිය නිසායි ඔබ මේ ස්ථානයේ සිටින්නේ. Some people worked very hard to get you to this place. මේ ස්ථානයට ඔබව රැගෙන ඒමට සමහර අය ඉතා වෙහෙසව කටයුතු කළා. And now it's your turn to do something. දැන් ඔබගේ අවස්ථාවයි යම් දෙයක් ඒ වෙනුවෙන් කරන්න. Hallelujah. Hallelujah. The lost are in the world out there. ඒ ලෝකේ තමයි නැති උස්සෙනක බොහෝ අය ඉන්නේ. And God loves each one of them. දෙවියන් වහන්සේ ඒ හැම කෙනාටම ප්‍රේම කරනවා. Hallelujah. Hallelujah. We are the carriers of God's love to them. දෙවියන් වහන්සේගේ ප්‍රේමය රැගෙන යන්නන් අපි. Hallelujah. Hallelujah. 1 Timothy chapter 2 verse 5 and 6. 1 තිමෝති 2:5-6. Are you with me? ඔබ මා සමගද? Are you blessed this morning? මේ උදෑසන ඔබ ආශිර්වාද ලබනවද? Hallelujah. Hallelujah. 1 Timothy chapter 2 verse 5 and 6 1 Timothy 2 5 saha 6 pada desa balamu For there is one God atte ek devi kenekya There is only one God ek devi kenai sitinne You know many people say there would say there are many gods boho aya kiyanna puluwan deviwaru bohomayak sitinawa kiyala in our country there are many gods apage rate ape deshe boho deviwaru innawa kiyala kiyano for different areas there are area gods ekeka pradeshayata e pradeshayata aavenika udeviwaru innawa kiyala kiyanawa but there is only one god namuth inne ek devi kenai he is the father of our spirits apage aathme piyanan wahanse un wahansei hallelujah hallelujah he is He is the father there is only one father how many of you have many fathers ki denekuta innada piyawaru brashya you have only one father obata inne ek piyai you know by the way today is father's day ada many congratulations to all fathers suba patanna kemathi hama piyektuma but there is one god ek devi kenai sitinne the devil is called the god of this world simple g me loke devi ta kiyenawa deviya deviya kiyala simple g ekem patan ganna ingreesi akuru walin baluwot and there is only one mediator between god and man deviyan wahanseth manushyat athare ek medihatkarayai sitinne the one that unites them or one that restores relationship the mediator manushyat deviyan wahanseth athara e sambandhata ekathu karana ekamuthu karana naththam pratisthapane karana e medihatkara the man christ jesus hallelujah karu thamai christus jesus wahanse it had to be a man manushyek wennatama siddha una because adam as a man disobeyed god manda adam manushyek hatiyata deviyan wahanseta akikaru una he sold mankind to the devil ඒ යක්ෂයාගේ ග්‍රහණයට මිනිස්යාව ලක් කරා there had to be a perfect man that had to come and pay the price and to reconcile man with god සම්පූර්ණත්වයෙන් සිටපු මිනිසෙක් අවශ්‍ය වුණා ඒ සමගි කිරීමේ සේවයට ඒ ලෝකයේ මිනිස්යා දෙවියන් වහන්සේ වෙතට සමගි කිරීමට ගෙනෙන්නට a man had to come to pay the ransom මනුෂ්‍යයකට සිද්ධ වුණා ඒ මිලය ගෙවන්න පැමිණිලා verse 6 හයවෙනි පදයේ දැස බලමු it says who gave himself a ransom for all to be testified in due time උන්වහන්සේ සියල්ලන් උදෙසා මිදීමේ මිලය කොට තමන්ම දුන්නා වූ ක්‍රිස්තුස් මනුෂ්‍යයා වූ ක්‍රිස්තුස් යේසුස් වහන්සේය ransom for many a sacrifice for many පූජාවක් ලෙස දුන්නා බොහෝ අයට This ransom was a payment for the sins of all man. සියලු මනුෂ්‍ය වර්ගයාගේ පාපයට මිලයක් තමයි මෙය. The payment that no man could pay. කිසිම මනුෂ්‍යයෙකුට ගෙවන්න බැරි මිලයක්. He came to pay the payment for your debt for my debt. ඔබගේ ණය බර මගේ ණය බර ගෙවන්නටයි උන්වහන්සේ මේ ලෝකයට පැමිණියේ. A debt that no man could pay. කිසිම මනුෂ්‍යයෙකුට ගෙවන්න පියවන්න බැරි ණය බරක්. You know many people say who will pay my debt boho manushya kiyana kawuda mage naye bara gewanne me karume kohomada gewala iwara karanne hallelujah no how can I ever pay this sin debt it's not a financial debt this is a sin debt aarthike me naye barak nevey me paapaye athi naye barak and people are going here and there to that place this place trying to pay their own debts me naye bara gewana pinisa manushya ehedunawa mehedunawa but jesus christ namu jesus christus wahanse became the ransom became the payment unwahanse e mile bawata patuna so that we don't have to pay anymore hallelujah api kawadurat e mile no gewana pinisa your debt has been paid in full hallelujah naye bara sampurnatmen gewala iwarai you are free now oba dan nidahas dan to know god as your father deviyan wahansewa obagema piyanan wahanse hatiyata to call him abba to call him daddy unwahanseta mage piya kiyala obata katha karannata awassawa thibenawa den only a perfect man and a perfect god could have paid for that sampurna manushyekutat sampurna devi kenekutat vitarai e miliya gewanna and god so loved the world that he gave his only son deviyan wahanse me lokeyata etaram prema kara un wahansege eka jataka putraya dena taram he sent jesus the perfect lamb of god un wahanse kiwa jesus e sampurna batalu patawanan kiyala and the word of god became flesh දෙවියන් වහන්සේගේ වචනය මාංශගත වුණා. And he became the sacrifice for all mankind. සියලු මනුෂ්‍ය වර්ගයාට පූජාවක් වුණා. Acts 4:12. අපි බලමු ක්‍රියාපොතේ 4 වෙනි පරිච්ඡේදයේ. And then neither is there salvation in any other. වෙන කිසිවෙක් තුල ගැලවීම නැත. There's no salvation in any other. වෙන කිසිවෙක් තුල ගැලවීම නැහැ. No other could give salvation. වෙන කිසිවෙකුට බැහැ ගැලවීම ලබා දෙන්න. It is only in the name of Jesus. යේසුස් වහන්සේගේ නාමයේ තුල පමණයි. Because he was the only sacrifice, only person who paid the ransom. මන්ද උන්වහන්සේ විතරයි එකම පූජාව උනේ, එකම පුද්ගලයා උනේ ඒ මිලය ගෙවපු. You know, as Christians, this is the conviction we have in us. කිතුනුවන් හැටියට අපිට තිබෙන එකම නිසකකම මෙයයි. There's no other hope, there's no other way any man could receive salvation. වෙන කිසිම බලාපොරොත්තුවක් නැහැ, වෙන කිසිම මාර්ගයක් නැහැ මිනිසෙකුට ගැලවීම ලැබිය හැකි. We cannot pretend that there is another way. අපට වෙන මාර්ගයක් තිබෙන බවට හිතෙන් මවා ගන්න බෑ. We cannot think okay there must be some other way. You know God must be you know kind to give another way. No. දෙවියන් වහන්සේ අනේ කරුණාවන්තව මට වෙන මාර්ගයක් දෙයි කියලා අපට හිතන්න බෑ. Jesus said I am the way the truth and the life. No one comes to the Father except through me. යේසුස් වහන්සේ කිව්වා මාර්ගයද සත්‍යද ජීවණය මමයි කිසිම කෙනෙක් පියාණන් වහන්සේට පැමිණෙන්න බෑ මාතුලින් හැරෙන්නට. We know it. අපි දන්නවා ඒ බව. But how can we keep quiet? අපි කොහොමද නිශ්ශබ්දව සිටින්නේ? If we know it we cannot keep quiet. අපි ඒ දේ දන්නවා නම් අපිට බෑ නිශ්චලව සිටින්න. If we keep quiet we are pretending that there must be some other way. අපි නිශ්චලව නිශ්ශබ්දව සිටිනවා නම් ඒ කියන්නේ අපි මවාගෙන සිටිනවා වෙන මාර්ගයක් තිබෙනවා කියලා. How can we think like that? අපි කොහොමද එහෙම සිතන්නේ? Hallelujah. Hallelujah. This free gift, the payment of Jesus was a free gift. That God gave man. මේ යේසුස් වහන්සේගේ නොමිලේ ලැබුණ තාගය අපට මනුෂ්‍ය වර්ගයාට නොමිලේ ලැබුණ දෙවියන් වහන්සේ. You know salvation is a gift from God. ඔබ දන්නවද ගැලවීම දෙවියන් වහන්සේගෙන් අපට ඇති දීමනාවක් කියලා. It was given to us free. නොමිලේ අපට ලැබුණේ. But God had to pay with his own son. නමුත් දෙවියන් වහන්සේට ඒ මිලය ගෙවන්න සිදු වුණේ උන්වහන්සේගේම එකම පුත්‍රයා. It was free for us but it was not free for God. ඒ අපිට නොමිලේ ලැබුණත් දෙවියන් වහන්සේට ඒක නොමිලේ වුණේ නැහැ. Jesus had to pay with his own blood. උන්වහන්සේ යේසුස් වහන්සේගේම රුධිරයෙන් තමයි ඒ මිලය ගෙව්වේ. Now he wants the whole world to know it. උන්වහන්සේගේ කැමැත්ත මුළු ලෝකයාම මේ දේ දැන ගැනීමයි. He wants the whole world to know that God has paid the price. උන්වහන්සේගේ කැමැත්ත මුළු ලෝකයාම දැන ගැනීමයි උන්වහන්සේ මිලය ගෙවුවා බව. Hey world, God is not mad with you. God has paid the price for you. දෙවියන් වහන්සේ ඔබ ගැන තරහෙන් කෝපයෙන් නැහැ. උන්වහන්සේ ඔබ වෙනුවෙන් මිලය ගෙවලා ඉවරයි. Hey world, God loves you. ලෝකයාම දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. God has done something for you. දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් ඔබ උදෙසා යම් දෙයක් කරලා හමාරයි. But God needs someone to be the voice. නමුත් දෙවියන් වහන්සේට අවශ්‍යයි යම් කෙනෙක් ඒ කටහඬ වෙන පිණිස. God wants someone to go. යම් කෙනෙක් යන්න අවශ්‍යයි. That's why the Bible says go ye unto all the world and preach the gospel. ඒකයි බයිබලයේ කියන්නේ ඔබ මුළු ලෝකයා වෙත ගොස් සුභාරංචිය දේශනා කරන්න කියලා. Hallelujah. Hallelujah. The world cannot know Jesus. ලෝකයට බෑ යේසුස් වහන්සේ ගැන දැනගන්න. The world will know Jesus only through you and me. ඔබ මම තුලින් පමණයි ලෝකයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේව දැනගන්න. Because we carry him, we are the carriers of Christ. මම ඔබ ක්‍රිස්තුස් වහන්සේව රැගෙන යන භාජන නිසා. The Bible says Christ in me the hope of glory. බයිබලයේ කියනවා ක්‍රිස්තුස් වහන්සේ මා තුලයි මේ ලෝකේ බලාපොරොත්තුව කියලා. How will the world know Jesus? කොහොමද ලෝකයා යේසුස් වහන්සේව දැනගන්නේ? He will know through you. Hallelujah. ඔබ තුලිනුයි. Your lifestyle. ඔබගේ ජීවන රටාව තුලින්. The way you speak. ඔබ කතා කරන ආකාරය තුලින්. The way you tell them about Christ Jesus Christ. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ගැන ඔබ ඔවුන් එක්ක බෙදා ගන්න ආකාරය. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. You know God loves soul winners. I said the best gifts in heaven are for soul winners. Hallelujah mama obata igannuwa e swarge athi hondama deemana tyagayan labenne aathma galawanna athi kiyala. That's why I said he who wins souls is wise. Ekai mama kiwwe aathma dina ganna pragnyawante kiyala. Everyone who struggles for trophies and you know certificates and diplomas and degrees are only for this world. මේ සමහර අය පොර බදිමින් වෙහෙස වෙනවා උසස් අධ්‍යාපනය ලැබලා සහතික පත්‍ර ඒව මේ තිලින ලබා ගන්න පිණිස ඒව කිසි වැරැද්දක් නැහැ නමුත් මේ ලෝකයට පමණයි සීමා වෙන්නේ But soul winners have awards and trophies rewards in heaven hallelujah hallelujah නමුත් ආත්ම දිනා ගන්නන්ට ස්වර්ගයේ තිබෙනවා තිලින විපාක And not only that A soul winner is in partnership with the Holy Spirit. Hallelujah. E vitarak nemei aathma dina gannek shudhaatmayanan wahanse samaga pangukaratwe daranawa. When you are a soul winner you are not alone. Hallelujah. Oba aathma dina gannek nan oba taniwa sitina kenek nemei. So you don't have to be afraid. You know sometimes some of us are afraid. You know if I tell the gospel what will people say? Eganisa samaharaya බියව සිටිනවා අපි බිය වෙන්න අවශ්‍ය නැහැ මන්ද සුදාත්මයන්න් වහන්සේ අපි සමග නිසා So oh, if I tell you know they will shout at me they will call me all kinds of names මම සුභාරංචිය බෙදාගත්තත් ඔවුන් මට කෑ ගහවි එක එක නම් කියාවි මට කියලා සමහර අය හිතනවා Hallelujah What shall I some people are afraid what shall I say I don't know what to say සමහර අය හිතනවා මොකක්ද මම ගිහිල්ලා ඒ අයට කිව යුත්තේ මම දන්නේ නැ මොනවද කියන්නද කියලා When Jesus said go ye all the world then preach the gospel he didn't give any method yesus wahanse kiyuwama oba yanna me mulu loketama subaranche deshana karanna kiyala un wahanse etana kramayak kiyuwe neha the holy spirit will give you the method shudhaatmayanan wahanse tamai obata e kramaya laba denne you just have to go oba yanna pamanai awashya you need to be willing ඔබ කැමැත්තෙන් සිටිය යුතුයි. Willing you have to be willing. ඔබ කැමැත්තෙන් සිටිය යුතුයි. As you are willing and as you go God will give you the words to speak. ඔබ කැමැත්තෙන් ගියහම එළියට දෙවියන් වහන්සේ ඔබට වචන දමાવી කියන්න. In Matthew 10:20 this is my final verse. 10:20 වෙන පදේ කියනවා For it is not you that will speak but the spirit of your father which speaks in you. මක් නිසාද කතා කරන්නේ නුඹලා නොව නුඹලා තුල කතා කරන නුඹලාගේ පියාණන්ගේ ආත්මයා නොය You know if you ever come to a situation ඔබ යම් අවස්ථාවකට මුහුණ දුන්නොත් where you are fearful of how to answer ඔබ බියව සිටිනවා කෙසේ පිළිතුරු දෙන්නද කියලා It doesn't matter whether you're sharing the gospel or when somebody is threatening or anything සුභාරංචිය බෙදා ගන්නකොට වෙන්න පුළුවන් නැත්නම් යම් කෙනෙක් ඔබව තර්ජනය කරනවා වෙන්න පුළුවන් The Bible says Bible e kiyana Don't worry. Oba e gana wediye kalabala wennepa kanassalu wennepa As you open your mouth. Oba obage mukhaya viyurtha karanna. As you open your mouth. Obage mukhaya oba viyurtha karana kala It is not you who will speak the words. Oba nevey katha karanna yanne. The spirit of your father which speaketh in you. Hallelujah. Numbalage piyanange aathmaya nan yoya obatulin katha karanne. When Jesus says the spirit of the father is speaking about the holy spirit. Etana piyanange aathmaya kela Jesus wahanse කියන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේ Because he is in you hallelujah මන් වහන්සේ ඔබ තුල නිසා He is in you say the holy spirit is in me ඔබ කියන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේ මා තුලයි hallelujah hallelujah praise god ප්‍රශංසා වේවා So the important thing is to go වැදගත් කාරණාව තමයි ඔබ යා යුතුයි Jesus said go යේසුස් වහන්සේ කිව්වා ඔබ යන්න hallelujah and he will do the rest ඉතුරු හරිය උන් වහන්සේ කරාවි hallelujah hallelujah He will give you the power to be his witness. Unwahanse obata balaya devi unwahansege sakshikaruwan wana pinisa. He will give you the boldness to speak the right words. Nivaradi wachana katha karannata obata nirbhita kama devi. And as you speak, oba katha karana kala, the power of God will be released. Deviyan wahansege balaya nidahaswanu labanawa. Because the Paul said I'm not apostle I'm not ashamed of the gospel. Paul tuma kiwa mama subaranchiya kerahi lajjawanne natha. Because it is the power of God unto salvation. Manda gala මේ උදෙසා ඇති බලයයි සුභාරංචිය As you speak the power of God will be released through you ඔබ කතා කරන කල දෙවියන් වහන්සේගේ බලය ඔබ තුලින් නික්මෙනවා And you see people's destinies changing ඔබ දකිවි මිනිස්යාගේ ඉරණම වෙනස් වෙනවා ඒ තුලින් Eternal destinies of people changing මිනිස්යාගේ සදාකාල ඉරණම වෙනස් වෙනවා People getting healed මනුෂ්‍යස්සය ලැබෙනවා marriages and families restored විවාහයන් පවුල් ප්‍රතිස්ථාපනය වෙනවා financial burdens lifted up ඒ ආර්ථික බර ඉහළට එසවෙනවා the captivities and addiction be set free. ඒ ඇබ්බැහි වල බන්ධන වල සිටින අය නිදහස ලබනවා. Hallelujah. Hallelujah. For there is the power of God. ඒ දෙවියන් වහන්සේගේ බලය තිබෙන තැන. And that power is inside of you. ඒ බලය තිබෙන්නේ ඔබ තුලයි. It is inside of you. ඒ බලය තිබෙන්නේ ඔබ තුලයි. Say it is inside of me. ඔබ කියන්නේ බලය තිබෙන්නේ මා තුලයි. ඒ මා තුලයි. Say I'm a soul winner. මම ආත්ම දිනා ගන්නෙක්. Say I'm a soul winner. ඔබ කියන්නේ මා ආත්ම දිනා ගන්නෙක්. The power of God is inside of me. දෙවියන් වහන්සේගේ බලය මා තුලයි. Hallelujah. Hallelujah. Hallelujah. Shall we just lift up our hands? Shall we rise up? අපි නැගී සිටලා අපගේ දෑත් ඔසවමු. Let's thank the Lord. අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු. Let's thank him that he has given this mission to us. උන්වහන්සේට ස්තුති කරමු මන්ද උන්වහන්සේ මේ පැවරුම අපට දී ඇති නිසා. He said even as the Father has sent me so I send you. උන්වහන්සේ කිව්වා පියාණන් වහන්සේ මාව එවපු ආකාරයට මම ඔබව යවනවා කියලා. This morning he's empowering you. මේ උදෑසන උන්වහන්සේ ඔබට බලය ලබා දෙනවා. His anointing is resting on you. උන්වහන්සේගේ ආලේපය ඔබ මතයි. To preach the gospel. Hallelujah. සුභාරංචි දේශනා කරන්න. Hallelujah. Hallelujah. Hallelujah. Just lift up your hands and speak in tongues for a moment. ඔබ දැත් ඔසවලන්නේ භාෂාවෙන්. Everyone speaking in tongues right now. ඔබ කෙනාම අන්නේ භාෂාවෙන් කතා කරන්න. As you stir up the spirit inside of you. අපගේ ඇතුළන්දී ඇති ආත්මය අපි තියුණු කරගන්න. God is going to give you visions of people. දෙවියන් වහන්සේ ඔබට දර්ශන දෙනවා මිනිස්යා පිළිබඳව. You will see faces of people. මිනිස්යාගේ මුහුණවල් ඔබ දකින්න යනවා. That God wants you to go and reach out to them. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන ඔබ ගොස් ඔවුන්ට දේශනා කරන්න. To seek and save the lost. ඒ මිනිස්යව ගලවන්නට සොයන්නට. Hallelujah. Rebo shantaraba. Hallelujah.